Madhu, those two pictures I sent you this morning, the single balloon first. But this week, the picture that I've had for Pastor Roshan has been, as we have wished him, as we have blessed him, as we have given our best for him, it's like he's being free to fly. Pastor Roshan gana me kale tule tibuna u pinture tama paslis ge hadawata api ohuta aashirwada kara ape mulu hadawatinma api ohuta yam dev ohu age kara ohu esewwa iting e kaaranawal karanakota gena ohuta sidune ohu e paawena subha ehalata esawena subhavayakata ohu patthuna he is free to fly ohu dan nidahase api aasara karanta puluwan sthanayak sitina that's what we have done for him and to him this week මේ ඒ දෙසිදු වෙලා තිබෙන්නේ ඔබත් අපත් ඔහු දෙසා කළා වූ කාරණාවල් නිසා. And when our pastor is free to fly. අපේ සභා පාලකවරයා ඒ පියාසර කරන්ට නිදහස්ව සිටින විට What happens is that we are all free to fly. මොකද වෙන්නේ අපි ඔක්කොම නිදහස්ව සිටිනවා පියාසර කරන්ට හැකිවන පිණිස. So when pastor flies we fly. ඉතින් පාස්ටර් රොෂාන් ඒ පියාසර කරන්ට අපත් ඔහු සමග පියාසර කරනවා. So now New Covenant Life Center is going to look like this. ඉතින් නවගියසුම ජීවන මාධ්‍යස්ථානය වෙන්න මේ වගේ තමයි පේන්නේ. We are all flying. අපි හැම කෙනෙක්ම පියාසර කරනවා. We will all fly with Pastor Roshan. අපි හැම කෙනෙක්ම Pastor Roshan සමග පියාසර කරනවා. What we have done at the beginning of this year is a great thing. මේ වසරේ මුල් භාගයේ අපි කළා වූ මේ දේ ඉතාමත්ම වැදගත්. It's our year of the supernatural, right? මේක අපේ සුබ උත්තරීතර වර්ෂයයි. And there's a verse in Psalm 102. ගීතවලිය 102 පදයක් තිබෙනවා. 13 වෙනි පදය. Which says you will arise and have compassion on Zion. For it is time to show favor to her. The appointed time has come. ගීතවලි 102 13 ඔබ නැගිට සියොන්ට කරුණා කරනසේක ඊට අනුකම්පා කළ යුතු කාලය දැන්ය එසේය නියම කාලය පැමිණ තිබේ. God doesn't actually have a calendar like we do. දෙවියන් වහන්සේට අපිට වගේ කැලෙන්ඩරයක් නැහැ. So he doesn't remember January the 24th is Pastor Roshan's birthday. He doesn't work like that. ඉතින් ඔහු ක්‍රියා කරන්නේ නැහැ අප වගේ ජනවාරි 24 වෙනිදා Pastor Roshan's birthday ඒ ආකාරයෙන් ඔහු වහන්සේ ක්‍රියා කරන්නේ නැහැ. But when we make a day like that special He then blesses it. නමුත් අපි එවැනි දවසක් විශේෂ කොට සැලකුවාම උන්වහන්සේ දවසට ආශිර්වාද කරනවා. Do you understand that? ඔබට තේරෙනවද? Yeah, so because we have made the day special with our words and with our actions, he then empowers it. ඉතින් අපේ වචන වලින් අපේ ක්‍රියාවල් වලින් මේ දවස අපි විශේෂ කොට සැලකුපු නිසා දෙවියන් වහන්සේ ඒ දවසට ආශිර්වාද කරනවා. But God does have seasons. නමුත් දෙවියන් වහන්සේට ඍතුවන් තිබෙනවා. Right, and now he says it is time to show favor. දැන් උන්වහන්සේ කියනවා ඒ කාලය පැමිණ තිබෙනවා කියලා අනුකම්පා කරන්නට එහෙමත් නැත්නම් අනුග්‍රහය දක්වන්නට. The appointed time, the set time has come. දැන් ඒ කාලය නියම කාලය පැමිණ තිබෙනවා. It is a season in New Covenant Life Center, but it is more than NCLC. It is a season actually in the world navagisum jeevana madhyasthayanta meeka thamai kaalaya e apata pamanak neme mulu loketama meeka thamai niyamavu kaalaya and a set time for the church of Jesus Christ niyamita kaalayak Jesus wahansege sabhavata Jesus Christus wahansege time of favor e varaprasadaye kaalayak where there is advantage e vaasiya thibenawa me kaalaya tule where there is acceptance e piliganeema thibenawa me kaalaya tule where there is divine ability divyamaya hakiyawa thibenawa me kaalaya tule sabhawa thula me kriya karanawa here and around the world me sthane e wagema mulu loke wata it is a set time of favor meka niyamitawu nischitawu kaalayak e anugrahaya varaprasade udesa a set time of the supernatural suba uttaritera thale udesa niyamewu kaalayak that's what it is for us eka thamai me avurud are supernatural this year me varshe api suba uttaritarai I am you are we are mama oba api suba uttaritarai we are supernatural this year it is the time of god for us to be supernatural api me varshe suba uttaritarai deviyan wahanse niyama karupu kale apata suba uttaritare wenta meyai every day wake up and say it hama udasanakma negatla oba meka kiyanna I am supernatural mama suba uttaritarai my family is supernatural mage paula suba uttaritarai my finances are supernatural mage arthike suba uttaritarai my workplace is supernatural mama rakhiya karana sthane mama suba uttaritarai mage adhyapana katayutu suba uttaritarai and say it hama udasanamuk oba negatla kiyanta eka gen ගැන ඒත්තු ගැනීමෙන් සිටින්න. Because the world doesn't tell us we're supernatural. මන්ද ලෝකය අපට පවසන්නේ නැහැ අපි ස්වභාවතර ඉතරයි කියලා. The world tells us we are stuck. ලෝකය කියන්නේ අපි සිරවි සිටිනවා කියලා. The world tells us it's getting bad. ලෝකය කියන්නේ අපේ හැමදේම නරක අතට හැරෙනවා කියලා. The world tells us it's hard. ලෝකය කියන හැමදේම අපහසුයි කියලා. But it is not what God says. නමුත් දෙවියන් වහන්සේ එසේ නොවේ කියන්නේ. It is not the season of God for hardship. දෙවියන් වහන්සේ අපට නියම කරලා නැහැ අපහසුකමේ කාලයක් කියලා. It is the season of God for the supernatural. දෙවියන් වහන්සේගේ නියම වූ කාලය තමයි මේක සුභා උත්තරීතර තලයේ උදෙසා සාමාන්‍ය තලයට අභිභවාගිය කාලය. ඒ සාමාන්‍ය තලයට වඩා අභිභවාගිය තලය. Beyond what we can naturally do. අපි සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් කාරණාවලට වඩා එහා දෙයක් අපිට කරන්න පුළුවන්. හැම දවසක්ම සුභා උත්තරීතරයි. ඊයේ දවසේ බෞතිස්මයක් ලැබුවා මේ ස්ථානයේ. ඉතාමත්ම අලංකාරයි. People declaring I am living for God for the rest of my life. මනුෂ්‍යයන් ප්‍රකාශ කිරීම කරා ඒ තුලින් මුළු ජීවිත කාලෙම උන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වෙනවා කියලා. ඒක සුභා උත්තරීතරයි. Supernatural, that is what we are this year. සුභා උත්තරීතරයි ඒ තමයි අපි මේ වර්ෂයේ. Right, there were two phrases that came to my mind. මගේ හදවතට ආපු කියමන් දෙකක් තිබෙනවා. Right, don't just stand there. Can you give me that picture, Mado? I sent it this morning. Don't just stand there. ඔබ නිකන් එතන සිටගෙන සිටින්න එපා. Do something. යම් දෙයක් කරන්න. Don't just stand there. Do something. නිකන් ඔබ සිටගෙන සිටින්න එපා ඒ ස්ථානයේ ඔබ යමක් කරන්න. This morning. Yes, thank you. Don't just stand there. Do something. නිකන් ඔහෙ හිටගෙන ඉන්න එපා යම් දෙයක් කරන්න. Yesterday in the Bible in the year we read about the Israelites crossing the Red Sea, right? ඊයේ දවසේ අවුරුද්ද කියවීම තුල රතු මුහුද අභිභව යන ආකාරය අපි දැක්කා ඊශ්‍රායෙල් වරු. Amazing, amazing story. How probably 600,000 Israelites, but there were other people as well. Crossed the Red Sea. ඒ ලක්ෂ 6කට එහා ඒ ඊශ්‍රායෙල් වරු රතු මුහුද ඒ මැදින් ගිය ආකාරය අපි දැක්කා. What did God say? දෙවියන් වහන්සේ said, "Don't worry, God will do it." දෙවියන් වහන්සේ මොකද කිව්වේ? මොසෙස් කිව්වේ නැහැ ආ දෙවියන් වහන්සේ කරයි ප්‍රශ්නයක් නැහැ කියලා. What did God say? දෙවියන් වහන්සේ මොකද කිව්වේ? නෑ නෑ ඔබ කරන්න ඕනි කියලා කිව්වා. You lift up your hand. ඔබ ඔබගේ දෑත් ඒ ඔසවන්න කියලා කිව්වා. Don't just stand there, do something. නිකන් ඔබ සිටගෙන ඉන්න එපා යම් දෙයක් කරන්න කියලා කිව්වා. Right, if something amazing is going to happen, don't just stand there. පුදුම දෙයක් ඔබගේ ජීවිතේ වෙන්න යනවා නම් ඔබ නිකන් හිටගෙන ඉන්න එපා බලාගෙන. Actually, Moses did a really small thing. ඇත්තටම මොසෙස් කරේ ඉතාමත්ම කුඩා දෙයක්. He lifted his staff. ඔහුගේ ඒ සැරයටි ඔහු එසවුව පමණයි. But he lifted it in obedience and in faith. නමුත් ඒ ඇදහිල්ලෙන් සහ දෙවියන් වහන්සේට කීකරුකම තුල ඔහු එසෙව්වේ. When he lifted his staff. ඔහුගේ සැරයටි ඔහු එසවුවම. There was light for the Israelites and dark for the Egyptians. ඒ ඊජිප්තු සෙනගට ඒ අන්ධකාරයත් ඊශ්‍රායෙල් සෙනගට ආලෝකයත් පැමිණියා. When he lifted his staff, the wind began to blow and the sea began to part. ඒ සැරයටි එසවුව කල ඒ සුළඟ පැමිණලා රතු මුහුද දෙබෑ කරා. When he lifted his staff, the wheels of the Egyptian chariots were blocked. They couldn't move properly. ඔහුගේ සැරයටි එසවුවාම ඊජිප්තු සෙනගගේ කරත්තවල රෝද සිර වුණා ගමන් කරන්න බැරි වුණා. When he lifted his staff, every single one of those people with him crossed over safely. සැරයටි එසවුවාම ඔහු සමග සිටියෝ ඊශ්‍රායෙල් සෙනග හැම කෙනෙක්ම එතෙර වුණා ඉරතු මුදෙන්. When he lifted his staff, none of the Egyptians were able to get across and cause any harm. ඔහුගේ සැරයටි එසවුවාම ඒ ඊජිප්තු සෙනගගෙන් එක්කෙනෙකුටවත් බැරි වුණායි රතු මුහුද එතෙර කරන්නටවත් ඊශ්‍රායෙල් සෙනගට කිසිම බලපෑමක් කරන්නටවත් මේ වසරේ don't just stand there නිකන් හිටගෙන ඉන්න එපා ඔබ යම් දෙයක් කරන්න අවශ්‍යයි දේව වචනේ කියන දේ ඔබ කරන්න ඕනේ do what your leader says ඔබගේ ඒ නායකයන් කියන දේ ඔබ කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ ආත්මේ කියන දේ ඔබ කරන්න ඕනේ don't just stand there saying oh it's my year of the supernatural නිකන් හිටගෙන හිතන්න එපා මේක මගේ සුභ උත්තරීතර වර්ෂය දන්නේ මොනවද දැන් දෙවියන් වහන්සේ කරන්න යන්නේ look nothing's happened yet මොකුත් තාම නම් වෙලා නැහැනේ so talk if you ask me right Don't just stand there. ඔබ නිකන් හිටගෙන ඉන්න එපා. යම් දෙයක් කරන්න. Right? This year, supernatural. Don't just stand there. Do something. මේ වසරේ සුභා උත්තරීතර දේ උදෙසා නිකන් හිටගෙන ඉන්න එපා. ඔබ යම් දෙයක් ඒ ගැන කරන්න. The other phrase that came to my heart. ඊළඟ ඒ කියමන තමයි මට පැමිණි. Don't just sit there. Say something. නිකන් ඉඳගෙන ඉන්න එපා. යම් දෙයක් කතා කරන්න. Nobody loves me. කිසි කෙනෙක් මට ආදරේ නැහැ. Nothing's working out for me. කිසි දෙයක් මට හරියන්නේ නැහැ. Went to church on Sunday. ඉරිදට සභාවට යනවා. තාම යහපතක් නැහැ. Right, don't just sit there. නිකන් වාඩි වෙලා ඉන්න එපා. Don't just sit there. නිකන් වාඩි වෙලා ඉන්න එපා. Say something. යම් දෙයක් ඔබ කතා කරන්න. Say the word of God. දෙවියන් වහන්සේගේ වචනය ඔබ කතා කරන්න. Say what you hear in the Sunday message. ඒ ඉරිදා දේශනාව තුල ඇසෙන දේ ඔබ කතා කරන්න. Say what you read in the Rhapsody. ඔබ යථාර්ථ රිද්මේ කියන දේ ඔබ කතා කරන්න. Say what you read in the word of God. ඔබ දේව වචනේ කියවන දේ ඔබ කතා කරන්න. Say something. යම් දෙයක් ඔබ කතා කරන්න. Because it is what we speak that we are building something and releasing something to happen. මන්ද අපි කතා කරන දේ තුල තමයි අපි යමක් ගොඩනගන්නේ සහ යමක් සිදු වෙන්නට අපි යම් ඒ වචන නිදහස් කරන්නේ. This year in our year of the supernatural, don't just sit there, say something. මේ සුබ උත්තරීතර වර්ෂයේ නිකන් ඔබ ඉඳගෙන ඉන්නට එපා, ඔබ වචන කතා කරන්න. Pastor Roshan preached last week, didn't he, on Ezekiel 47? Pastor Roshan ගිය සතියේ Ezekiel 47 වෙනි පරිච්ඡේදයෙන් අපට කතා කරා. Remember the river came down from the sanctuary. ඒ ශුද්ධ ස්ථානයෙන් ඒ ගඟ ගලාගෙන ගිය ආකාරය ගැන කතා කරා. And there were trees on the side of the river. ඒ දෙපැත්ත තිබුණා ඒ ගස්. And every tree that the river touched. ඒ ගංගාවේ ඒ ජලයෙන් ස්පර්ශ වුණා හැම ගසක්ම was full of life. ඊටාමත්ම ඒ ජීවනයෙන් පූර්ණව තිබුණා. Every month. ඒ හැම මාසයකම ඊටාමත්ම අලංකාරව පල දරමින් සිටියා. An impossible thing. ඒක වෙන්ට බැරි දෙයක්. Mango trees give mangoes once a year. සාමාන්‍යයෙන් ඒ අඹ ගහක් පල දෙන්නේ අවුරුද්දට එකසාරයි. Usually if they give them twice a year they're not so tasty, right? ඒ අවුරුද්දට දෙසරයක් පල දරුවොත් එච්චරම රස නැහැ දෙවෙනි අවුරුද්දේ. But when the river flowed. නමුත් ඒ ගංගාව ගලාගෙන යන විට gave fruit every month. ඒ ගස්වල ඵල හටගත් හැම වර්ෂයකම නිරන්තරයෙන්ම හැම මාසෙකම. ඒක යොහන් 7 වෙනි පරිච්ඡේදය සමග සම්බන්ධ කරා. The words that we speak they are spirit and they are life. අපි කතා කරන වචන ඇවිලා ආත්මයත් ජීවනයත්. We must speak the words of God. අපි දෙවියන් වහන්සේගේ වචන කතා කරන්න ඕනේ. Because they are spirit and they are life to our situations. මන්දේ ඒ වචන ඇවිල්ලා අපගේ තත්ත්වයන් වලට ජීවනයත් ආත්මයත් නිදහස් කරනවා. They will cause us to be supernatural. පළදරන්ටත් සුබ උත්තරීතරව පවතිනටත් අපට උපකාරී වෙනවා මේ ඒ වචන. Amazing, right? අනර්ගයි. Don't just sit there. Say something. ඒක නිසා නිකන් ඔබ ඉඳගෙන ඉන්න එපා වචන කතා කරන්නට. Right, in your quiet times, don't make them too quiet. ඔබගේ ඒ නිශ්චල කාලයන් වලදී ඕනවට වඩා නිශ්චලව ඉන්න එපා. Say something. යම් දේවල් කතා කරන්න. Speak in tongues, hot tongues. අන්‍ය භාෂාවෙන් උණුසුම් අන්‍ය භාෂාවෙන් කතා කරන්න. දේව වචනේ කතා කරන්න. Declare the confession out loud. ඒ ප්‍රකාශ කිරීමේ ශබ්ද නගා ඔබ කතා කරන්න. So that then if a challenge comes through the day, you've got that word in you. එවිට ඒ දවස තුල ඔබට අභියෝගයක් පැමිණියොත් ඔබ තුල වචනයක් තිබෙනවා ප්‍රතිචාර දක්වන්නට. You will still be saying the right thing. ඒ අභියෝගයන් තුලදී පවා ඔබ ඒ හරි දේ කතා කරන්න පෙළඹෙනවා එවිට. Our words have great power. අපේ වචන තුල and they will release us into the supernatural. ඒ වචන තුලින් අපිව සුබ උත්තරීතර තලයට නිදහස් කරනු ලබනවා. It's available for every single one of us. සුබ උත්තරීතර තලයේ මේ ස්ථානයේ සිටින හැම කෙනෙකුටම ඒ අදාළ ඒක තිබෙනවා ඔබ දෙසා. අපි ඒක අල්ල ගන්නටයි අවශ්‍ය. සහ අපි තමයි ඒක නිදහස් කරන්න ඕනේ. අපේ වචන තුලින් අපි කරන්නා වූ ක්‍රියාවන් තුලින්. What you have done today is so powerful. ඔබ අද දවසේ කළා වූ මේ කාරණාවල් ඉතාමත්ම වැදගත්. You know when we honor the leader. අපි අපේ සභා පාලකවරට හැමදා නායකයාට අපි ගරු කරාම ඒක ඉතාමත්ම බලවත්. You have released something supernatural into your life by what you have done today. ඔබ අද දවසේ කරපු දේන් ඔබගේම ජීවිතය මත ඔබ සුබ උත්තරීතර දෙයක් නිදහස් කරගෙන තිබෙනවා. Matthew 10 verse 41. මත්තෙව් 10 41 වන පදයේ Whoever welcomes a prophet as a prophet will receive a prophet's reward and whoever welcomes a righteous person as a righteous person will receive a righteous person's reward. 41. අනාගත වක්ත්‍රු කෙනෙක් නිසාම අනාගත වක්ත්‍රු කෙනෙකු පිළිගන්නාට අනාගත වක්ත්‍රු කෙනෙකුගේ විපාක ලැබේ. ධර්මිෂ්ඨයෙකු නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. Right, you can welcome a prophet as just a normal person. ඔබට පුළුවන් අනාගත වක්ත්‍රු කෙනෙක් නිකන් සාමාන්‍ය කෙනෙක් විදිහට පිළිගන්න. එවිට ඔබට ලැබෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ විපාකය. You welcome a prophet as a prophet. ඔබ අනාගත වක්ත්‍රු කෙනෙක්ව අනාගත වක්ත්‍රු කෙනෙක් විදිහට ඔබ පිළිගත්තින් ඔබට ලැබෙන විපාකයත් අනාගත වක්ත්‍රු කෙනෙක්ගේ විපාකයයි. When you welcome and honor Pastor Roshan as a man of God. Pastor Roshan අපි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා ලෙස ගරු කරන විට as a leader. ඒ නායකයෙක් ලෙස ගරු කරන විට you will receive a man of God's reward. ඔබ ලබන විපාකය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මිනිස්සුගේ විපාකය තමයි ඔබ ලබන්නේ. That is powerful. ඒක ඉතාමත්ම බලවත්. Because that is what will cause you to fly like the balloon. මන්ද ඒ අපි දැක්කා වගේ ඔබව එපියාසර කරන්නට ඒ සලස්වන්නේ ඒ කාරණාවයි. You have done a good thing. ඔබ යහපත් දෙයක් කර තිබෙනවා. You have released yourself into the supernatural just by honoring Pastor Roshan today. Pastor Roshan වද දවසේ ගරු කිරීම තුල ඔබ ඔබවම නිදහස් කරගෙන තිබෙන සුභා උත්තරීතර තලයට. What he has will flow to you. ඒක නිසා ඔහු තුල තිබෙනා සියලු දේ ඔබගේ ජීවිතයට ගලන්ට යනවා. His revelation. ඔහුගේ ඒ අලිදරවීම. His passion. ඔහුගේ තිබෙනා වූ ඒ දැවීම. ඔහුගේ ප්‍රඥාව his character ඔහුගේ චරිතය that will flow to you ඒ සියල්ල ඔබ වෙත ගලන්ට යනවා never forget that ඒක කවදාවත් අමතක කරන්න එපා in february don't think oh, I did that in january doesn't matter keep that attitude of honoring පෙබරවාරි මාසේ හිතන්න එපා මං ජනවාරි මාසේ කරානේ කියලා නැහැ දිගින් දිගටම එම ආකල්පය ඇතිව ඔබ සිටින්න right keep the attitude because as we do that we open ourselves to a supernatural reward. මන්දේ ආකල්පය අපි දිගින් දිගටම පවත්වගෙන ගියාම අපි සුභා උත්තරීතර විපාකයේ උදෙසා අපි විවර කරගන්නවා අපෙවම. We gave our first fruits today. අද දවසේ අපේ ප්‍රථම ඵල අපි දෙවියන් වහන්සේ වෙතට ගෙනාවා. So I love first fruits, right? ඉතාමත්ම කැමති දෙයක් මම ඒ ප්‍රථම ඵල ගෙනේම ඒක ඉතාමත්ම උද්‍යෝගීමත් මන්නේ පාස්ටර් රවි ඒ ගෙනාව වචන ඉතාමත්ම බලවත් Proverbs 3:9 and 10 Honor the Lord with your wealth and with the first fruits of all your crops then your barns will be filled to overflowing and your vats will overflow with new wine නුඹේ සම්පතින්ද නුඹේ සියලු ආස්වැන්නේ ප්‍රථම ඵලෙන්ද ස්වාමීස ගෞරව කරන්න Right when we came forward you didn't just look in your purse and put 10 rupees in oh done that නිකන් ඔබ ඒ පූජාවන් එන විට රුපියල් 10ක් දාලා හිතුවේ නෑ මම ඒක කරා කියලා that's not honoring the lord ඒක නෙමෙයි දෙවියන් වහන්සේට ගෞරව කිරීම that's not your first fruit ඒක ඔබගේ ප්‍රථම ඵලය නොවේ but when you honor the lord with your wealth නමුත් ඔබ ඔබගේ සම්පතින් දෙවියන් වහන්සේට ගෞරව කරාම a supernatural blessing a supernatural increase that comes to you subha uttaritara aashirwadayak subha uttaritara wedivimak oba wetata paminenawa by giving your first fruits today you have opened yourself up to the supernatural in your finances obage prathama pala deema karanokota gena oba e obawama vivara karagatta subha uttaritara de sidu wenata obage aarthike thula romans 11 verse 16 roma 11:16 says if the first part of the dough offered as first fruits is holy then the whole batch is holy තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිටද එසේමය මුල ශුද්ධ නම් අතුද එසේමය if the first batch of dough the first amount of money that you get is given to the lord ඒ ප්‍රථම පිටි කියලා කියන ඔබගේ ප්‍රථමයෙන් ඔබට ලැබෙනා වූ මුදල් ඔබ දෙවියන් වහන්සේ වෙතට ගෙනීමෙන් set apart for him ඒක දෙවියන් වහන්සේ වෙතට වෙන් කිරීමෙන් then the whole batch everything that you are going to receive this year is set apart for god already evita danatamat mulu varshe purama obata labenna sielo mudal devayan wahanse udessa wen karagena shuddha karagena tibenawa what you have done today has made every other salary every other financial gift set apart for god oba ada davase karapu dein obata labuna labenna me varshe purata labena sielo mudal obage wetup me sialla oba shuddha karagena devayan wahanse udessa wen karagena tibenawa what you have done today is make the finances for the rest of the year supernatural dan oba karapu kriyaven sidu une e obage sielo aarthikaya e දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරා. That is an amazing thing we have just done. මේක අපි තාමත්ම ඒ පුදුම දෙයක් අපි කරපු. Keep declaring that over your finances. ඒක දිගින් දිගටම ඔබගේ ආර්ථිකය මත ඔබ ප්‍රකාශ කරන්න. Don't just sit there say something. Right? නිකන් ඉඳගෙන ඉන්න එපා ඔබ යම් දෙයක් කරන්න. Declare it over your finances every day. ඔබගේ ආර්ථිකය මත ඔබ දිනපතා ඒක ප්‍රකාශ කරන්න. My finances are holy. My finances are set apart. My finances are supernatural. මගේ ආර්ථිකය සුභ උත්තරීතරයි ශුද්ධයි දෙවියන් වහන්සේ උදෙසා වෙන්කොට තිබෙනවා කියලා ඔබ ප්‍රකාශ කිරීම කරන්න. You have done the right thing. ඔබ හරි දේ කර තිබෙනවා. Now say something. දැන් යම් දෙයක් කියන්න. දිගින් දිගටම කතා කරන්න. And there will be a supernatural element in your finances. එවිට ඔබගේ ආර්ථිකය තුළ සුභ උත්තරීතර දේ සිදු වෙනවා ඔබ අත්දකින්න. Amen. Hallelujah. Two things you have done today to make your year super. කාරණාවල් දෙකක් ඔබ කරලා තිබෙනවා ඔබගේ වසර සුභා උත්තරීතර කරගන්න පිණිස. ඉතාමත්ම ඔබට සුභ පතනවා අපි. Now, we don't look at the time too much, right? කාලය දිහා වැඩිය බලන්නේ නැහැ අපි. But I'm going to go really fast. ඉතා ඉක්මනින් බලන්න යනවා. Pastor Roshan last week said there were 7 supernatural seven. We have the secret seven when we're small, right? We've got the supernatural seven this year. Pastor Roshan, අපට ඉගැන්නුවා ඒ සුභෞත්‍රිත්‍ර තලය ගැන කාරණාවල් හත. Right, and I commission you to learn the supernatural seven. ඒ කාරණාවල් හත ගැන ඉගෙන ගන්නට ඔබට මම ආඥාවක් දෙනවා. Supernatural strength. සුභෞත්‍රිත්‍ර ශක්තිය. Supernatural supply. සුභෞත්‍රිත්‍ර සැපයීම. Supernatural ability. සුභෞත්‍රිත්‍ර හැකියාව. Supernatural health. සුභෞත්‍රිත්‍ර සුවය. Supernatural wisdom. සුභෞත්‍රිත්‍ර ප්‍රඥාව. Supernatural knowledge. සුභෞත්‍රිත්‍ර දැනගැන්ම. And supernatural insight. සුභෞත්‍රිත්‍ර තේරුම් ගැනීම. Learn those. ඒ කාරණාවල් හත ඔබ ඉගෙන ගන්න. I learned them on the 1st of January because I knew they were important. ඒ කාරණාවල් හත ඔබ ඉගෙන ගත යුතුයි මතක තබා ගත යුතුයි ඒක ජනවාරි පළවෙනිදා පාස් ඉගෙන ගන්න. Once you've got it in your heart, then when you see when you get something, you think, oh, that's supernatural and you connect it because you know it. ඔබගේ හදවතේ ඒ කාරණාවල් හත තිබෙන විට ඒ කාරණාවල් හතට සම්බන්ධ දෙයක් ඔබගේ ජීවිතේ සිදු වෙනකොට ඔබ ටක් ගාලා ඒ සුභෞත්‍රිත්‍ර වාර්ෂික කාරණාවල් වලට සම්බන්ධ වෙනවා. Learn the supernatural seven cell leaders. Test your cell members this week on the supernatural seven, right? ඒක නිසා සුභෞත්‍රිත්‍ර කාරණාවල් හත ඔබගේ සෛලයේ ගෝලයන් දන්නවද කියලා සෛල නායකයන් වග බලා ගන්න අවශ්‍යයි මේ සතියේ. Amen. Amen. Right. Now one of them I wanted to just touch on today. මම එක කාරණාවක් ගැන ඔබත් සමග බෙදා ගන්න කැමතියි. Supernatural ability. සුභෞත්‍රිත්‍ර හැකියාව. Supernatural ability is ours. සුභෞත්‍රිත්‍ර හැකියාව අපගේ. In the Old Testament. පරණ ගිවිසුමේ The supernatural ability came on individuals. සුභෞත්‍රිත්‍ර හැකියාව පැමිණියේ පෞද්ගලිකව එකිනෙක එක එක මනුෂ්‍යයා මතයි. At specific times. ඒක නිශ්චිත කාලයන්වලදී පමණයි සිදු වුණේ. And I haven't got time now, but I'm just going to give you the Bible verses in case you want to go home and look at it. ඔබ මට දැන් වෙලාව නැති නිසා මම ඔබට බයිබල් පද කිහිපයක් කියන්නට යනවා. ඒ මනුෂ්‍යයන් ගැන ඒ කාරණාවල් ගැන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් විදිහට. Cell leaders definitely write these down. සෛල නායකයන් අනිවාර්යයෙන්ම මේ බයිබල් පද ලියා ගන්න. Because they will be relevant to people in your cell. මම ඔබගේ සෛලයේ ඒ ගෝලයන්ට අදාළ බයිබල් පද තිබෙන්න යනවා. Deuteronomy chapter 8 verse 18. ද්විතීයික කතාව 8:18. Very good one. ඉතාමත්ම අලංකාරයක. You business people listen to this. You people dreaming of business listen to this. ව්‍යාපාරිකයන් මේක ගැන හොඳින් සවන් දෙන්න ඒ වගේම ව්‍යාපාරයක් කරන්නට ආසාවෙන් සිටිනා වූ අය මේ පදය ගැන මෙහි කරන්න. There is an ability to make wealth. ඔබට හැකියාව තිබෙනවා සම්පත් නිර්මාණය කරන්නට. That's a good one, right? ඒක යහපත් නේද? An ability to make wealth. හැකියාව තිබෙනවා සම්පත් නිර්මාණය කරන්නට. Joshua 14 verse 11. Joshua 14 11 වෙනි පදය. Caleb was talking. Caleb කතා කරනවා. And he had a supernatural ability to fight and be victorious. ඔහුට තිබුණා සුභෞත්‍රිතර ශක්තියක් ඒ සටන් කරලා දිනන්නට. Right. Ezra 2 verse 69. Ezra 2:69. 69 වෙනි පදය. There was a supernatural ability to give. සුභෞත්‍රිත්‍ර හැකියාවක් තිබුණා දීම පිණිස. Daniel 1 verse 4. Daniel 1:4 වෙනි පදය. There was a supernatural ability for knowledge and understanding. සුභෞත්‍රිත්‍ර හැකියාවක් තිබුණා ඒ ප්‍රඥාවට සහ තේරුම් ගැනීමට. Micah 3 verse 8. මීකා 3:8. There was a supernatural ability to declare. සුභෞත්‍රිත්‍ර හැකියාවක් තිබුණා ප්‍රකාශ කරන්නට. These were super things that God did specifically for certain people at a certain time. දෙවියන් වහන්සේ නිශ්චිතව යම් මිනිසයන්ට යම් කාලයන් වලදී කළා වූ කාරණාවල් තමයි මේ පදවලින් කියවෙන්නේ. Isaiah 40 verse 29. යසායා 40:29 වෙනි පදය. We know this one. Mother, you can put this one up please. Isaiah 40 verse 29. යසායා 40:29. He gives strength to the weary. උන්වහන්සේ ක්ලාන්ත වූ අයට ශක්තිය දෙනසේක. And he increases in Hebrew it says the ability of the weak. බලය නැත්තාට සවිය වැඩි කරනසේක ඒ හෙබ්‍රු පරිවර්තනයේ කියන්නේ ඒ හැකියාව වැඩි කරනවා කියලයි. Some of you might hear supernatural and think oh no. සමහරලාට සුබ උත්තරීතරයි කියලා හිතලා I'm just tired actually. ඔබ හිතන්න පුළුවන් අනේ දැන් නම් මට මහන්සි. I just want to come to church and be peaceful. මට මේ සභාවට ඇවිල්ලා ඒ සමාදානෙන් ඉන්න විතරයි ඕනේ. Pastor Liz is telling me I'm going to be supernatural and doing amazing things. Pastor Liz ඒුණාට කියනවා සුබ උත්තරීතර වර්ෂයේ අපි සුබ උත්තරීතර දේ කරන්න ඕනේ කියලා. Pastor Liz is saying I'm going to fly high with Pastor. Actually all I want to do is sit down. පාස් ලිස් කියන පාස් රෝෂාන් එක්ක අපි ඉහළට එසවෙන්න පියාසර කරන්න යනවා කියලා නමුත් මට ඕනේ ඉඳගෙන ඉන්න කියලා. Yes, some of us that's true, right? සමහර අයට ඒක ඇත්ත නේද? Right. What does this say? මොකද්ද මෙතන කියන්නේ? He gives strength to the weary and increases the ability. The Hebrew word there is ability. He increases the ability of the weak. උන්වහන්සේ ක්ලාන්ත වූ අයට ශක්තිය දෙනසේක බලය නැත්තාට හැකියාව වැඩි කරනසේක හෙබ්‍රු පරිවර්තනයේ දානවා මේ ස්ථානයේ පැමිණීම තුලින් අද දවසේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටීම තුල දේව වචනය ඇසීම තුල worshiping නමස්කාර කිරීම තුල පස්රෝෂාන්ට ඒ ගෞරව කිරීම තුල he is increasing your ability unwahanse ape hakiyawa wedi kara tibenawa the word of god devyanwahansege wacana the love of god works in you ewageema unwahansege preme obutule kriya karanawa and gradually you will see your strength increasing digin digatama oba danagani obage shaktiya wedi wi athi bawa and for some people right now that would be very very supernatural samaharayata me mohote me wacana tika obata mahat e shaktiyak wenta puluwan god is increasing the ability of the weak deviyan wahanse e durwala wu manushyange shaktiya wedi karamin sitinawa where you're feeling tired where you're feeling condemned where you're feeling let down obata wehesak danana wita oba athaharala thiyenawa wage kiyala obata danata obata dosharopanayak thibenawa nam supernatural ability suba uttaritara hakiyawa oba weta paminenawa and then verse 31 in pasuwa 31 wana but those who hope in the lord will renew their ability this second padaye namuth swamin wahanse gena bala sitinno tamunge saviya aluth karagannoya those who hope in the lord deviyan wahanse kerehi swamin wahanse gena bala sitinno the very fact that you are here shows me you are hoping in the lord oba ada dawase me sthanayata pamina tibimenma oba pennum karana deyak thamai oba deviyan wahanse kerehi bala sitinna those who hope in the lord will renew their ability deviyan wahanse kerehi bala sitinna nounge hakiyawa aluth karagannawa when we have ability we have strength apata hakiyawa tibena wita apata e shaktiya tibenawa when we have ability we can look up again apata hakiyawa tibena kona nawatha apata e hisa osawagena gaman karanna puluwan apata nawatha idiriya balanta puluwan we can step out again apata eliyata bahala gaman karanta puluwan every sunday come හැමදිරිද දවසකම ඔබ පැමිණෙන්න. Every cell come. හැම සෛල රැස්වීමකටම ඔබ පැමිණෙන්න. Wednesday come. ඒ බදාද දවසේ ඔබ පැමිණෙන්න. Finance convention come. ඒ මූල්‍යමය සම්මේලනයට ඔබ පැමිණෙන්න. Every day read your Bible. හැම දවසකම ඔබගේ ඒ දේව වචනය ඔබ කියවන්න. Because something supernatural happens as you do that. මන්ද සුබ උත්තරීතර දේ සිදු වෙනවා මේ දේවල් ඔබ කරන විට. And the word of God is pressed down and shaken together inside you. දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුල ඔබලා සොලවලා තිබෙනවායි විතර. So that the supernatural life of God can come out. එවිට සුබ උත්තරීතර ජීවනය ඔබ තුලින් එළියට පැමිණෙන්නට පුළුවන්. There is no other way. වෙන කිසිම ආකාරයක් නැහැ. We are going to be consistently supernatural. දිගින් දිගටම සුබ උත්තරීතරව අපි සිටින්නට නම් දේව වචනය තුළ රැඳෙන්න අවශ්‍යයි. ඒ සහභාගීත්වය තුළ රැඳෙන්න අවශ්‍යයි. කිසි දවසක නිදහසට කාරණා දෙන්න එපා. Always come and get that word into you. නිරන්තරයෙන්ම පැමිණලා ඒ වචනය ඔබ තුලට ඇතුල් කරගන්න. Now the thing is කාරණාව in the old testament පරණ ගිවිසුමේ specific people specific time නිශ්චිත කාලයේදී නිශ්චිත මනුෂ්‍යයන්ට පමණයි in the new testament නමුත් අලුත් ගිවිසුමේදී in the new testament අලුත් ගිවිසුමේ it's everybody හැම කෙනෙකුටම හැම වෙලාවෙදීම hallelujah everybody all the time හැම කෙනෙකුටම හැම වෙලාවෙදීම so those old testament verses when you go through them ඉතින් ඒ පරණ ගිවිසුමේ ඒ පද කිහිපය තුල ඔබ සිටිනට අධ්‍යයනය කරනකොට ඒ කාරණාවල් ඔබට හැම දවසකටම අදාළයි God is living in you by his holy spirit. දෙවියන් වහන්සේ ශුද්ධාත්මන වහන්සේ තුලින් ඔබ තුල ජීවත් වෙනවා. His word is in you by the holy spirit. දේව වචනේ ඔබ තුල තිබෙන්නේ ශුද්ධාත්මන වහන්සේ කරන කොටගෙනයි. We work it, we use the word. අපි දේව වචනය ක්‍රියා කරවන්න. 2 Corinthians 3 verses 5 and 6. 2 කොරින්තී 3 5 6 පද. Not that we are competent in ourselves to consider anything as coming from ourselves. But our competency, our ability is from God, එහෙත් අපෙන්ම වුණාක් මෙන් අප තුලින්ම යමක් යෝජනා කරන්නට අපගේ සමර්ථකමක් නැත අපගේ සමර්ථකම දෙවියන් වහන්සේගෙන්ය right that word competence is ability ඒ ස්ථානයේ සමර්ථකම කියලා කියන්නේ හැකියාව not that we are competent in our own strength we're not right අපි අපේම ශක්තියෙන් කරනව නෙවෙයි our own strength we can't actually do very much අපේම ශක්තියෙන් අපට බොහෝ දේ කරන්න බැ සීමා සහිතයි but our ability comes from God. නමුත් අපේ සමර්ථකම නැත්නම් අපේ හැකියාව පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්මයි. Our ability comes from God. අපගේ හැකියාවන් පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. Isn't that amazing? ඒක පුදුමයි නේද? Verse 6. හය වෙනි පදය. Who also made us, who also gave us the ability as servants of a new covenant, not of the letter, but of the spirit. තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයන් කොට අප සමර්ථ කළසේක එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය He has given us ability උන්වහන්සේ අපට හැකියාව දී තිබෙනවා to be ministers of the spirit of God ඒ දෙවියන් වහන්සේගේ ආත්මයේ සේවකයන් වන පිණිස That is what we are ඒ තමයි අපි මේ වර්ෂයේ We have the ability wherever we are to be ministers of the gospel of Jesus Christ. අපි ඉන්න හැම ස්ථානයකම ඒ දෙවියන් වහන්සේගේ සුභාරංචියේ සේවය කරන්නට අපට හැකියාව දී තිබෙනවා. In college, පාසලේ අපි in your home, ඉගෙන ගන්න ස්ථානයේ, රැකියා කරන ස්ථානයේ, ඔබගේ නිවසේ you have the ability to be a minister of the spirit. ඔබට හැකියාව තිබෙනවා ඒ ආත්මයන් වහන්සේගේ සේවකයෙක් ලෙස ක්‍රියා කරන්නට. Colossians chapter 1. කොලොස්සි පළවෙනි පරිච්ඡේදය 26-29 says 26-29 පද The mystery that has been kept hidden for ages and generations but is now disclosed to the Lord's people. To them God has chosen to make known among the Gentiles the glorious riches of this mystery, which is Christ in you, the hope of glory. අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්නට කැමති වූසේක ඒ වනාහි තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. Verse 28. He is the one we proclaim, admonishing and teaching everyone with all wisdom, so that we may present everyone fully mature in Christ. අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින සියලු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනුමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශ කරමු. Then verse 29. 29 වෙනි පදය. Now we've just learned that Christ is in us, right? අපි දැන් ඉගෙන ගත්ත ක්‍රිස්තුස් වහන්සේ අප තුලයි. Christ is in me. Pastor Karen taught us that beautifully, didn't she? Pastor Karen ඉතා අලංකාරව අපට ඒක ඉගැන්වුවා ක්‍රිස්තුස් වහන්සේ මා තුලයි කියන තේමාව යටතේ. And then Paul says this in verse 29. විසිනවෙන පදේ පාවුල් තුමා මෙසේ කියනවා. To this end I labor. That means to present everyone perfect in Christ. To this I labor, struggling with all his energy that so powerfully works in me. ඒ ඇර මා තුල බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොර අල්ලමින් වීරිය කරමි struggling with all his energy ඔහුගේ සියලුම ශක්තියෙන් ඔහු වීරිය කරා කියලා කියනවා his energy ඔහුගේ ශක්තියෙන් his energy inside me ඔහු දෙවියන් වහන්සේගේ ශක්තිය ඔහු තුල තිබුණා වූ That is what, how I do the things I do. ඒ ආකාරයෙන් තමයි අපි කරන්නා වූ දේ කළ යුත්තේ. With his energy inside me. දෙවියන් වහන්සේගේ ඒ ශක්තිය අප තුල තිබෙනවා වූ That works so powerfully. ඉතා බලවත්ව ඒ ශක්තිය අප තුල ක්‍රියා කරනවා. This year of the supernatural. මේ සුභා උත්තරීතර වර්ෂයේ His energy. උන්වහන්සේගේ ශක්තිය will work powerfully inside you. බලවත් ලෙස ඔබ තුල ක්‍රියා කරන්නට යනවා. So that as we work hard. එවිට අපි එවීරිය කරමින් ක්‍රියා කරනකොට අපි අපේ හොඳම දේ කරන විට His energy will work powerfully inside me. උන්වහන්සේගේ ඒ ශක්තිය අප තුල බලවත් ලෙස ක්‍රියා කරන්නට යනවා. සහ අපිව ඒ සුභ උත්තරීතර වෙන්නට සලස්වනවා. ඒ ඵලදායි වෙන්නට සලස්වනවා. It's a supernatural ability. සුභ උත්තරීතර හැකියාව. Coming from within me. මා ඇතුළාන්තයෙන්ම පැමිණෙනා වූ හැකියාව. From the Spirit of God within me. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් මා තුල තිබෙන supernatural ability සුභ උත්තරීතර හැකියාව God's ability in me දෙවියන් වහන්සේගේම හැකියාව මා තුල not by power And it's not by might. බලෙන්වත් නොවේ. But it is by the spirit of God inside me. නමුත් මා තුළ තිබෙනා වූ දෙවියන් වහන්සේගේ ආත්මයෙන්මයි. It comes from within me. මා ඇතුළාන්තෙන්මයි පැමිණෙන්නේ. That's why we must be connected. ඒක නිසා අපි නිරන්තරයෙන්ම සම්බන්ධ විය යුත්තේ. It comes from within me. මාගේ ඇතුළාන්තෙන්ම තමයි පැමිණෙන්නේ. And the supernatural isn't just for me. සුභ උත්තරීතර තලය ඇවිල්ලා මට පමණක් භුක්ති විඳින්නට නොවේ. When we read that list. Supernatural 7. ඒ සුභ උත්තරීතර ලයිස්තුවේ හත කාරණා හත බැලුවහම මට හිතෙන්නට පුළුවන් මට අනර්ග අවුරුද්දක් තියෙනවනේ කියලා. I'll be very clever, very strong and very healthy. අවුරුද්ද අවසානයේදී මම ඉතාමත්ම බුද්ධිමත්, ඉතාමත්ම ඒ සුවයෙන් සිටින සඵලවත් කෙනෙක් වෙනවනේ කියලා හිතන්න පුළුවන්. ඒක නියමයි මට කියලා හිතන්න පුළුවන්. නමුත් මේ පදේ කතා කරන්නේ මම ගැන නෙමෙයි. සුභ උත්තරීතර දේ ඇවිල්ලා මම උදෙසා පමණක් නෙවෙයි. Impacts when it flows through me to other people. සුභ උත්තරීතර තලයේ නියම බලපෑම ඇති වෙන්නේ ඔබ තුලින් අප තුලින් අන්මනුෂ්‍යන්ට එකින් ආශිර්වාදේ ලැබෙන විටයි. Paul was talking about people becoming mature in Christ. පාවුල් තුමා මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේ තුල මනුෂ්‍යයන් පරිණතභාවයට පැමිණීම ගැනයි. That is what you are struggling for and working for this year in yourself. සෛලනායකයන් ඔබගේ සෛලයේ උදෙසා ඔබ වීරිය කරන්නේ ඔබගේ සෙනග මේ ස්ථානයට ගෙන එන්නටයි. Supernatural works through us to do supernatural things in and for other people. සුභ උත්තරීතර හැකියාව අප තුල තිබෙන්නේ අන් මනුෂ්‍යන්ට සුභ උත්තරීතරය ගෙන එන පිණිසයි. I have a supernatural ability to bless my world. මගේ ලෝකයට ආශිර්වාද කරන්නට මා තුල සුභ උත්තරීතර හැකියාවක් තිබෙනවා. The power of God is working in me. දෙවියන් වහන්සේගේ බලය මා තුල ක්‍රියා කරනවා. There's two verses I want to finish with. තව බයිබල් පද දෙකක් අපි බලමු. Proverbs 24 verse 5. හිතෝපදේශයේ 4:5 says a wise man is strong but a man of knowledge increases in ability. ප්‍රඥාවත් මිනිසයා බලවත්ය එසේය දැනගැන්ම ඇති මිනිසයා ශක්තිය වැඩි කරගනි. The word strength there is ability. මේ ස්ථානයේ ශක්තිය කියලා කියන වචනේ ඇවිල්ලා හැකියාව. ප්‍රඥාවන්ත මිනිසයා බලවත්ය. A man of knowledge increases in ability. නමුත් දැනගැන්ම ඇති මිනිසයා හැකියාව වැඩි කරගනි. When we have knowledge we increase in our ability. අපිට දැනගන්න තිබෙන විට අපේ හැකියාවන් වර්ධනය වෙනවා. You know if you know 2 plus 2 is 4. ඔබ දන්නවා නම් 2 එකතු කිරීම 2 4යි කියලා. It doesn't matter how often somebody tells you no 2 plus 2 is 5. 2 plus say 2 plus 2 is 5. No 2 plus 2 is 5. It doesn't matter how many times they tell you, you will know that they are wrong because you have the knowledge that 2 plus 2 is 4. කොච්චර මිනිස්සු ඔබට කිව්වත් 2 ධන 2 5යි කියලා ඔබ දන්නවා 2 ධන 2 4යි කියලා ඒක නිසා ඒක වෙනස් කරන්න බෑ ඔබ දන්න දේ මත ඔබ රැඳෙනවා. If you don't understand that and one person says 2 plus 2 is 4 and the next person says oh 2 plus 2 is 5 you say oh okay 2 plus 2 is 5 and off you go. Right? ඉතින් ඔබ ඒක ගැන දන්නේ නැත්නම් ඔබට දැනගන්නමක් නැත්නම් 2 ධන 2 4යි කියලා එක්කෙනෙක් කියයි 2 ධන 2 4යි තව එක්කෙනෙක් කියයි ඒක 5යි කියලා ඔබ හිතයි ආ එහෙනම් 5යි කියලා. When you know when you have knowledge you have a greater ability to stand on truth and to do the right thing. ඔබට දැනගැන්ම තිබෙනකොට ඒ ඔබට හැකියාව තිබෙනවා ඒ නිවැරදි දේ මත සිටගන්නට. So if we are to increase in ability this year we must increase in our knowledge of the word of God. ඉතින් මේ වසරේ හැකියාව තුල වර්ධනය වෙන්නට නම් අපි දෙවියන් වහන්සේගේ වචනය තුල දැනගැන්මෙන් වර්ධනය වෙන්නම අවශ්‍යයි. We must increase in the knowledge of the subject that we are involved in our lives whether it's school or business. අපේ ජීවිතයේ අපි මේ මුහුණ දෙන වාතාවරණ නැත්නම් අපි කරන්නා වූ ක්‍රියාවන් වලට අනුව අපි දේව වචනය මෙනෙහි කරන්නට අවශ්‍යයි දැනගන්න අවශ්‍යයි. මන්ද දැනගැන්ම තිබෙන මිනිසයා තමයි හැකියාව වැඩි කරගන්නේ. Give time to study this year. ඒක නිසා මේ වර්ෂයේ ඔබ අධ්‍යයනය කරන්නට කාලය ගත කරන්න. The word of God. දේව වචනය ඔබ අධ්‍යයනය කරන්න. Sometimes just studying and sometimes you will get rhema. සමහර විට අධ්‍යයනය කරන්නට ප්‍රථම ඔබට එන්න පුළුවන් ඒ රේමා පද නමුත් ඔබ ඒ කාලේ අරගෙන ඔබ අධ්‍යයනය කරන්නට right and the other one is Ephesians 3 verse 16 Ephesians 3:16 I pray that out of his glorious riches he may strengthen you with power through his spirit in your inner being උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මිනිසයා තුල නුඹලා බලෙන් ශක්තිමත් වන පිණිස you will be strengthened with power ඔබ ඒ බලයෙන් ශක්තිමත් වන පිණිස his spirit උන්වහන්සේගේ ආත්මය අනන් කරනකොටගෙන from within you you are strengthened ඇතුළාන්තයෙන් ඔබ ශක්තිය ලබනවා you are given ability ඔබට හැකියාව ලබා දෙනවා through his spirit උන්වහන්සේගේ ආත්මය කරනකොටගෙන as you speak in hot tongues ඔබ ඒ උණුසුම් අන්‍ය භාෂාවෙන් කතා කරන විට as you fellowship with each other in the spirit ඔබේ ආත්මිකව එකිනෙකා සමග සහභාගීත්වයේ දරන විට you will be strengthened ඔබ ශක්තිය ලබනවා so that your ability will increase ඒ විට ඔබගේ හැකියාවන් වර්ධනය වෙනවා supernatural ability suba uttaritara hakiyawa anything supernatural o nema deyak suba uttaritara starts within eya patan ganne athulanthayen it doesn't just float from outside it starts within me and you eka epitastaren paminene neha eka aarambha wenne obage mage athulanthayenmai eka nisa kaale denna study ඒ අධ්‍යයනය කරන්න time to the spirit of god කාලය දෙන්න දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට that will cause us to be supernatural ඒ දේවල් තමයි අපිව ඒ සුභා උත්තරීතර තලයට රැගෙන යන්න යන්නේ so this week ඉතින් මේ සතියේ don't just sit there නිකන් ඉඳගෙන ඉන්න එපා say something යම් දෙයක් කියන්න don't just stand there නිකන් හිටගෙන ඉන්න එපා do something යම් දෙයක් කරන්න right we have supernatural ability අපිට සුභා උත්තරීතර හැකියාව තිබෙනවා it is the set time of god මේක දෙවියන් වහන්සේ විසින් ඒ නියම කරන ලද කාලය all we have to do is connect with it අපිට කරන්න තියෙන එකම කාරණාව තමයි සම්බන්ධ වෙන්න මේකත් එක්ක එවිට අපි සුභා උත්තරීතරව සිටින්න යනවා pastor roshan flies this year pastor roshan වර්ෂයේ පියාසර කරන අතර අපිත් පාස්ටර් රොෂාන් සමග පියාසර කරන්න යනවා. Sometimes you might not like where he's flying. සමහර ලාඩ ඔබ අකමැති වෙයි ඔහු පියාසර කරන තැනට. Doesn't matter. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. Fly anyway. කොහොම හරි ඔබ ඒ පියාසර කරන්න. Because as you fly you will realize it is good. මන්ද ඔබ පියාසර කරමින් සිටින අතරදී ඔබ තේරුම් ගනී ඔහු පියාසර කරන දිශාව හරි කියලා. Supernatural. සුභා උත්තරීතරයි. Supernatural. සුභා උත්තරීතර හැකියාව.